අපේ මතය පරදින්න නැහැ කියලා. නෑ නෑ පොඩ්ඩක් ඉන්න කියන්න. මේ මැතිවරණයේදී අපිනේ තරම් කරන්නේ. මේ තරම් කරන්නේ අපි අපේක්ෂක දැන් මෙතන ඉන්න මේ සියලු දෙනාම අපේක්ෂකයෝ. අපේක්ෂකෝ තරම් කරන්නේ දිරන්න මිසක් පරදින්න නෙමෙයි. ඒ නිසා අපි පැහැදිලිව කියනවා ඒ නිසා තමයි මැතිවරණ මෙහෙම කපිටු අපි ඒකාරයෙන් සංස්ථාපනය කළේ. ජනාධිපතිතුමාගේ දැනුවත් වීම මත තමයි අපි ලිපින් මම ඒ ලිපිනිකුත් කළා.